නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාරවේවා සංගරුවනට සමදා මහසංග සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු පින්වත්නි අද මං බලාපොරොත්තු වෙන්නේ ජාතක කතාවක් කියලා දෙන්නයි. මේ ජාතක කතාවේ පුදුම විස්තර තියෙන නිසා පිනගෙන හොඳ තේරුමක් මේ ජාතක කතාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව ගැන හොඳ වටිනාකමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අප මහ බෝසතාණන් වහන්සේගේ උතුම් ගුණ, ඒ වගේම අපිට නොපෙනෙන ලෝක විස්තර මේ ජාතක කතාවේ තියෙනවා. මේ ජාතක කතාවේ නම කුලාවක ජාතකය. කුලාවක කියලා කියන්නේ කැදැල්ල. එහෙම නැත්නම් කූඩුව. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසුවා. ඒ කාලේ සවැත් නුවරින් ඈත ප්‍රදේශයක භික්ෂුන් වහන්සේලා දෙනමක් වස්වසලා හිටියා. මේ දින්නට ඕන වුණා වස් කාලය ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න. ඉතින් පිටත් වුණා. හැබැයි දිනවටම තිබුණේ එක පෙරහංකඩය පැම්පිරලා වළඳා. අතරමඟදී මේ දිනම යම් කිසි කුමක් හෝ කරුණකට බහිම්බස් වුණා. බහිම්බස් වෙලා දැන් අමනාපයි. අර පෙරහංකඩේ තියෙන භික්ෂුන් වහන්සේ අනිත් එක්කෙනාට කිව්වා, මන් දෙන්නේ ඔහෙට පෙරහංකඩේ. ඔහි කැමති විදිහට පැන් වළඳ දෙන එකයි ඇත්තේ. ඉතින් දැන් අනිත් භික්ෂුව පෙරහංකඩේ ඉල්ලනවා පැන් වළඳන්න, දෙන්නේ කුඩා ප්‍රාණීන් සිටිද්දි පැන් වැළඳුවා. දැන් මේ දෙදෙනා වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ඉතින් උන්වහන්සේ විස්තර ඇහුවා. දන්නවා මෙතන ප්‍රශ්නයක් වුණා කියලා. ඉතින් විස්තර ඇහුවාම කොහොම මෙහෙම භාග්‍යතුන් වහන්සේ අපි මෙහෙම ආවා සමකින් දාවි කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, අනේ නෑ ස්වාමීනි, අපි දෙන්නමට සමගින් එන්න බැරි වුණා. අතරමඟදී බහිම්බස් වීමක් වුණා. ඊට පස්සේ මට මේ භික්ෂුන් වහන්සේ පෙරහංකඩේ දුන්නේ නෑ. එතකොට අනිත් එක්කෙනා කියනවා, ස්වාමීනි දැන දැන නොපෙරාම ප්‍රාණීන් සිටිද්දි මේ පැන් වැළඳුවා මෙයා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි නොපෙරා පැන් වැළඳීම සුදුසු වැඩක් නෙවෙයි. පෙර ඥානවන්ත අය දිව්‍ය නගරයක රාජ්‍ය කරද්දී, ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ රාජ්‍ය කරද්දීත් යුද්ධයකින් පැරදිලා මුහුද මැද්දෙන් ගියා. යද්දී සත්තුන්ට අනතුරු වෙනවා දැකලා ඒ ගමන නවත්තලා සතුරන් වෙනුවෙන් ජීවිතය අත්හැරියා. ඉතින් එහෙම බලද්දී මේ මොනවද කියලා ඇහුවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා ඉල්ලා හිටියා භාග්‍යතුන් වහන්සේ අතීත කතාව කියා දෙන්න කියලා. ඒ කාලේ අපමහ බෝසතාණන් වහන්සේ රජගහනුවර ප්‍රදේශයේ මචල කියලා ගමක පින්වන්ත ධෛර්යවන්ත තරුණෙක් වෙලා උපන්නා, කුමාරයෙක් වෙලා උපන්නා, නම මග. මේ මග කියන තරුණයා සිටිය ගමේ පවුල් 30ක් තිබුණා. මේ ගම්ම එකතු වෙලා හැමදාම වැඩ කරනවා. ඉතින් දැන් මේ තරුණයා, මග තරුණයා, ඒ ගමේ ලස්සන බිම්කට සුද්ධ පාවිච්චි කරගෙන ලස්සන තැනක් හදන්න සූදානම් වුණා. එක ගැමියෙක් ඇවිල්ලා කිව්වා, අනේ මල්ලී, ඉතින් ඔහෙට ඕන තරම් තැන් හදන්න පුළුවන්, මේක මට දීපන් කිව්වා. ඉතින් දුන්නා එහෙනම් ගන්න කියලා. තව තැනක් සුද්ධ පාවිච්චි කළා. එතන ගමේ තව කෙනෙක් ඇවිල්ලා කිව්වා, අනේ මල්ලී, මේක මට හොඳයි කිව්වා. නුඹ වෙන තැනක් හදාගන්නින් කිව්වා. හොඳයි අක්කන්ට කියලා ඒක දුන්නා. මේ විදිහට මේ සුද්ධ පවිත්‍ර කරන තැන මිනිස්සු ඉල්ලනවා. පුදුම වැඩේ කියන්නේ මේ තරුණයාට තරහ යන්නේ නැහැ. බනින්නේ නැහැ. කේන්ති ගන්නෑ. ඔහේ ආසන ගන්න කියනවා. මේ විදිහට තැන් දුන්නාම දැන් මේ විදිහට ඒක අතාරිනකොට ගම්මු ටික මෙයාට හිතවත් වුණා. දැන් මෙයා කියන දේ ගම්මු අහනවා. ඉතින් මෙයා කිව්වා, මන්න සත්තු මරන්නේ නැහැ කිව්වා. ඔගොල්ලොත් නොමරින්න හොඳයි කිව්වා. මං සොරකම් කරන කෙනෙක් නෙමෙයි කිව්වා. ඒ නිසා මං වගේ ඔගොල්ලොත් හැදෙන්න කිව්වා. එතකොට මේ ගම්මු ටිකත් සොරකම් අත්හැරියා. මං වැරදි කාම සේවනය කරන්නේ නැහැ කිව්වා. ඔයගොල්ලොත් වැරදි කාම සේවනය කරන්න එපා කිව්වා. ගම්මු එක ඇහුවා. මං කිසි කෙනෙක්ව බොරුවෙන් රවට්ටන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලෝ ඒක පුරුදු වෙන්න එපා කිව්වා. බොරුවෙන් රවට්ටILL. අනේ මං අපි කරන්නේ එහෙනම් අද ඉඳලා කිව්වා. මං සුරා පානය කරන කෙනෙක් නෙවෙයි කිව්වා. ඔයගොල්ලෝ කරන්නත් එපා කිව්වා. එතකොට ගම්මු මෙයා කියන එක ඇහුවා. දැන් මේ මොකද්ද මේගොල්ලෝ රකින්නේ මේ පන්සිල්. ඊට පස්සේ මං හරි ආසයි සේවය කරන්න. එතකොට මිනිස්සු කිව්වා හොඳයි අපි කැමතියි කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ විවේකයෙන් ඉන්න පොඩි මණ්ඩපයක් හදලා කිව්වා අපි මේ ගමේ පාර හරිනේ පාර හදමු කිව්වා. මිනිස්සු තමන්ගේ වැඩ කටයුතු තියෙන නිසා පාන්දරින් එනවා මේක කරලා දෙන්න. මේ ගමට ලිඳක් නැහැ අපි ලිඳක් හදමු කිව්වා. දැන් මිනිසුත් ඇවිල්ලා ලිංහාරලා දෙනවා. මෙහෙම වෙනකොට මේ ගම දියුණු වෙගෙන යනවා. එනකොට ගම්මුලා දෑනියා කල්පනා කළා මේ ගමේ අමුතු එකෙක් පහළ වෙලා. ඇයි මේ කෙරීගෙන ගිය වැඩපිළිවෙලට වෙනස් වුණා. මීට කලින් සූරා පෙරණියුන්ගෙන් දඩ ගත්තා. දැන් නැහැ. මීට කලින් මුන් දඩීමේ ගිහින් කොටහ ගෙනත් දෙනවා. දැන් නැ මේ මාගය කියලා එකක් පහළ වෙලා. ඊට පස්සේ රජුරවන්ට දැන් මේක ගිහිල්ලා පැමිණිලි කරන්න ඕනේ කියලා ගියා ගම්මුලා දෑනි. ගිහින් රජුරවන්ට වැඳලා කිව්වා දේවියන් වහන්සේ මහා විපතක් වෙලා කිව්වා අපේ ගමට. වතු පිටි ඔක්කොම විනාශ වෙලා කිව්වා. හරක බාන විනාශ වෙලා කිව්වා. මග කියලා හොරි පවුල් 30ක් එක එකතු වෙලා මේ කලබගැනි කරන්න කිව්වා. රජුරවන්ට ඥාන වැඩි. රාජ්‍යරික ආයෙමද එහෙනම් ගෙනල්ල ඔක්කොම අලියලව පාගපන් කිව්වා. ඉතින් කුදලගෙන වරෙන් කිව්වා. ඉතින් අර මග කුමාරයයි අර පවුල් පිරිසයි ඔක්කොම ගෙනිච්ච. දැන් මේ සියලු දෙනාව රාජ උදහසට ලක් වුණා. දැන් අර මිනිස්සු ඔක්කොම අඬනවා. අඬද්දි මග කුමාරයා කියනවා මේක අපිට නිස්කාරණී කරාපු අපරාධයක්. අපි ප්‍රතිපත්ති කඩා ගන්න හොඳ නැහැ. මේ කේලං කියලා රජුරුවන්ව බිඳවපු මුලා දෑනිටත් අපි මෛත්‍රී වඩමු. නොමග ගිය රජුරුවන්ටත් මෛත්‍රී වඩමු. අපි වල්ලගෙන කුදලාගෙන ආපු රාජ සේවකයින්ටත් මෛත්‍රී වඩමු. අපිව පාගන්නින ඇත් රජාටත් මෛත්‍රී වඩමු. මිනිස්සු ඇඬිල්ල නැමැත්තුවා. දැන් මොකද කරන්න හැමෝම? හොඳට මෙත්සිත වඩනවා. දැන් බලන්න බෝසතාණන් වහන්සේ මිනිසුන්ට දෙන අවවාද. අද අපි මේ වෙනකොට ඒ බෝසතාණන් වහන්සේ බුදු වෙලා බුදු කෙනෙකුගේ අවවාද හැටියට අපි ගන්න. මෙච්චිත වඩමු කිව්වා. දැන් ඉතින් මේ පිරිස ඇඬිල්ල නවත්තලා හොඳට මෛත්‍රී වඩනවා. මෛත්‍රිය වඩන්ති. දැන් බලන්න මේ නිස්කාරණී ධාර්මික සාධාරණ පිරිසකටයි මේ අපරාධ වෙන්නේ. ඒගොල්ලෝ තමන්ගේ සාධාරණකම ගැන හිත හිටියනම් මොකද වෙන්නේ? මේ සිත වඩන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔන්න මෛත්‍රිය වඩාගෙන ඉන්නවා. දැන් ඔන්න මරණ දඬුවම් දවස. අලියා එව්ව කුලප්පු කරලා පාගල මරන්න. අලියා ලං වුණා. ලං වෙලා එකපාරට හඬතල දීගෙන අනිත් පැත්ත හැරිලා බෙටි දාගෙන දිව්වා. දැන් රාජපුරුෂයෝ දැනුම් දුන්නා හරි වැඩි රජතුමනි මේ මිනිසුන්ට ඇතා කිට්ටු වෙන්නේ නැහැ කිව්වා. රජ්ජුරුවකව වෙනැති කියවාපන් කිව්වා. වෙනැති කියවුවා. ඒ ඇතත් ඒ සෙනගට කිට්ටු වෙනකොට හඬතල දීගෙන හැරිලා දුවනවා. ආයි ගියා පණිවිඩ රජ්ජුරුවක එහෙනම් මුන් ළඟ ඇති වටිනා ඖෂධ. මේ ඖෂධ බලෙන් තමයි මේක කරන්නේ. ගිහිල්ලා හොඳට පරීක්ෂා කරපන් කිව්වා. ඉංගෙයිහ ඉතින් බැලුවා ඉනාත ගාලවල හොයාගන්න බෙහෙතක් නැහැ. රජුරුවන්ට කිව්වා එහෙනම් දැන් යවපන් කිව්වා. ආයි ඇරියා අර ඇතාව. ආයි කිට්ටු වෙලා හාඬතල දීගෙන දුවනවා. බලන්න මෛත්‍රී බලේ. ඊට පස්සේ රජුරුව කිව්වා එහෙනම් ගිහිල්ලා අහන්න මෙවුල් ළඟ තියෙනවාද කියලා මන්තරයක් වත්. රාජපුරුෂය ඇහුවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්නා අපි ළඟ මන්තරයක් නම් තියෙනවා කියලා. ඊට පස්සේ රජුරවන්ට ඕන වුණා මේ මොකද්ද මේ මහානුභාව සම්පන්න මන්ත්‍රී කියලා බලන්න. රජවාසලට ගෙන්නවා. ගෙන්නලා කිව්වා දැන් කියාපි මන්ත්‍රී කිව්වා. ඊට පස්සේ කියනවා දේවයන් වහන්සේ අපේ මන්ත්‍රී මේකයි. මං සත්තු මරන්නේ නැහැ. මගේ පිරිස සත්තු මරන්නේ නැහැ. මං සොරකම් කරන්නේ නැහැ. මගේ පිරිස සොරකම් කරන්නේ නැහැ. මං වරදිකාම සේවනය දෙන්නේ නැහැ. මගේ පිරිසත් වරදිකාම සේවනය දෙන්නේ නැහැ. මං බොරු කියන්නේ නැහැ. මගේ පිරිස බොරු කියන්නේ නැහැ. ඊළඟට මම සුරාපානය කරන්නේ නැහැ. මගේ පිරිස සුරාපානය කරන්නේ නැහැ. ඊට පස්සේ දෙවියන් වහන්සේ අපි කලේ ගමේ මම්මාවත් හදාපු එක. වලවල් තිබිච්ච පාරවල් වල වලවල් වහලා පාර සමතලා කරපු එක. වැව්පකුණ හදපු එක. රුක් රෝපණ කරපු එක. මේ වගේ වැඩ කරගෙන සිටිය අපට ගම්මුලා දෑනි මේ නිෂ්කාරණේ කෝන්තර බැඳගෙන ඔබ වහන්සේට අපට විරුද්ධව ගත කිව්වා. අපට විරුද්ධව මේ කේලම් කියපු කෙනාට අපි මෛත්‍රිය වඩනවා. ඔබ වහන්සේ නොමග ගිහින් රාජ උදහසට අපිව ලක් කළා. ඒ ඔබ වහන්සේටත් අපි මෛත්‍රිය වඩනවා. රාජපුරුෂයන් අපිව පිර කරගෙන ගිනාවා. ඒ පිටිසරත් අපි මෛත්‍රිය වඩනවා. ඇතාලවා පාගන්න නියම කළා. අස්ති රාජයාටත් මෛත්‍රිය වඩන ඔච්චරයි අපේ මන්ත්‍රය කිව්වා. රජතුමාට හරි පැහැදීමක් ඇති වුණා. ගම්මුලා දෑනිව අයින් කළා. අර සියලුම ගම්වරේ බාර දුන්නා මග කුමාරයාට. අර ඇතත් බාර දුන්නා. ඇතත් උඹට කියලා. දැන් ඉතින් මෙයා හරි ලස්සනට පාරවල් හදාගෙන ලස්සනට යනවා. දැන් මෙයාට ඕන වුණා දැන් මේගොල්ලෝ ඔක්කොම රැස් වෙච්ච ශාලාව ලොකු කරලා ලස්සන හොඳ ලොකු ශාලාවක් හදන්න. එතකොට මග කුමාරයාගේ ගෙදර ඉන්නවා කාන්තාවෝ හතර දෙනෙක්. සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා කියලා. බලන්න මේ පින්දහම් කරගෙන එක එක්කෙනා මේ සංසාරේ යන හැටි. ඉතින් මේ මග කුමාරයා අර ශාලාව හදනවා කියලා දැනගත්තාම දැන් තුන් දිනකට ඕන වුණා මේ පිනට කොහොම හරි හවුල් වෙන්න. හවුල් වෙන්න ඕන වෙලා සුධර්මා කිව්වා අර වහලි හදන ඒ ප්‍රධාන වඩුවට කතා කරලා කිව්වා ඉස්සෙල්ලා යාට ආධාරයක් දුන්නා. මෙන්න මේක උඹේ වීදමට තියාගනින් මල්ලියේ කියලා. මට වැඩක් කරලා දීපන් කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මේ ශාලාවට මාවත් කොහොම හරි සම්බන්ධ කරගනින්. මාව මේකේ ප්‍රධාන වැඩකට හවුල් කරවපන් කිව්වා. නිකන් එකකට නෙවෙයි. ප්‍රධාන වැඩකට හවුල් කරවපන්. දැන් මේ වඩුව කල්පනා කරලා දැන් කාටවත් නොතේරෙන්න කරන්නත් උනේ. කල්පනා කළා ගහක් තිබුණා. ගහ කපලා වේලෙන්න දැම්මා. දාලා ඒකින් කැණි මඩල හැදුවා. හදලා හැලි මඩල කියලා කියන්නේ ඉස්සර හදද්දි වහල මුදුනට ලොකු රවුන්ඩ් ලීයක් හයි කරනවා. ඒ රවුන්ඩ් ලීයට තමයි වටේ පරාල ඔක්කොම සම්බන්ධ වෙන්නේ. ඒකට කියනවා කැණි මඩල කියලා. මේක රිදි කෑල්ල කොතල ගිහින් දුන්නා. මෙන්න අක්කණ්ඩී මේක එහෙනම් හංගලා තියාගන්න කිව්වා. දැන් මියා කැණි මඩල හංගගෙන තියන් ඉන්නවා. දැන් ඉතින් ගොඩනැගිල්ල හැදීගෙන එනවා. දැන් අර වඩු බාස්ල දන්නේ වගේ අමතක වෙච්ච ගානට වැඩ කරගෙන යනවා. ඔන්න වහලේ හයි කරන දවස ආවා. කැණි මඩල නැහැ. මිනිස්සු යව කෝ බාසුන් නැහැ කැණි මඩල. හප්පේ අමතක වුණා කිව්වා. දැන් ඉතින් එයා කිව්වා දැන් ඉතින් හරි වැඩේ මට මේ ගස් කපලා වේලෙලා මේක හදන්න කාලේ නැහැ කිව්වා. එහෙනම් ඉතින් හදපු එකක්වත් හොයාගමු කිව්වා. හැමතැනම හොයනවා ගන්න නැහැ. ඊට පස්සේ ආරංචි වෙනවා සුධර්මා ළඟ තියෙනවා. ගිහිල්ලා කිව්වා සුධර්මා කියන ගාන දෙන්නම් කැණි මඩල දෙන්න කිව්වා. මේක මං සල්ලි වලට දෙන්නේ නැහැ කිව්වා. එහෙනම් මම මේක පූජා කරනවා. හැබැයි මාව මේක ප්‍රධාන හවුල්කාරී කරගන්න ඕනේ කිව්වා. කොහොමද ඒ කාලේ ඥානි? ඊට පස්සේ හාය කිව්වා. ඕනේ දැන් සුධර්ම හිතපුදී සිද්ධ වුණා. දැන් ඉතින් චිත්‍රත් කල්පනා කළා මේකට මම කොහොමද හවුල් වෙන්නේ කියලා. ශාලාව දිපැත්තේ තල් ගස් පේලියක් ලස්සනට ඉඳුවා. ඉඳලා නානා ගස් වර්ග, මල් වර්ග, පළතුරු වර්ග ඉඳලා ලස්සන උයනක් හැදුවා එයා. නන්ද කල්පනා කළා දැන් උයනක් හරි. මම මොකද කරන්නේ? කල්පනා කළා එයා හිතුවා මම පස් පියුමෙන් සැදි ලස්සන පොකුණක් හදන්න ඕනේ කැමතියට නාන්න කැමතියට වතුර බොන්න. නන්ද මොකද කළේ? මහන්සි වෙලා ලස්සන පොකුණක් හැදුවා. මේ පොකුණේ නිල් මහනෙල්, සුදු මහනෙල්, රතු නෙළුම්, සුදු නෙළුම්, ඕලු මේව තියෙනවා. සුජාත කනවා ඉන්නවා. කිසි පිනක් ගැන වගක් නැහැ. ගානක්වත් නැහැ සුජාතට. උඹලා පින් කරගන්නලා අනේ මට මොකෝ කියලා. මං කාටවත් වරදක් කරන්නේ නැහෙනේ. මම මගේ පාඩේ ඉන්නවා කියලා සුජාත හිටිය ඔය කකා බිබි. බලමු ඊට පස්සේ වෙච්ච දේ. මග්ග කුමාරයා පින්තහම් කරලා ඔන්න මැරුණා. මැරිලා ගිහින් උපන්න සක්දිවුඳු වෙලා. සක්‍ර දෙවිය වෙලා උපන්න. එතකොට මියා විශාල පුණ්‍යස්කන්ධයක් රැස් කළේ පිම්බලින් තමයි. වෙතින් බලේ තියුණානේ නේ. දැක්කද අර මෛත්‍රියෙන් සත්තු මෙල්ල වෙච්ච හැටි. පෞල් වල පිරිස් මියත් එකතු වෙලා පින් දහම් කරපු පිරිසත් මෙරිලා ගිහිල්ලා. ඔව් ඒ දෙවියන්ගේම දිව්‍ය පිරිස විලා උපන්නා. මේ ජාතක කතාවේ වැදගත්කම තියෙන්නේ හරි අපූර්ව තොරතුරු තියෙනවා. ඒ කාලේ මේ තෞතිසාව අල්ලගෙන ඉඳලා තියෙන්නේ අසුරයෝ. අසුරයෝ කියලා කියන්නේ හොඳට හොඳයි නරකට නරකයි. ආය අනක්ුණක් නැහැ. ගහන්න හිතුණද ගැහුවා. මරන්න හිතුණද මැරුවා. ඉතින් සක්දෙවිඳු එහෙම කෙනෙක් නෙවෙයි. බොහෝම කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන් යුක්තයි. සක්දෙවිඳු කල්පනා කළා මේක කරන්න බෑ. කළු විසිතුවි එකට තියලා මේ වැඩේ කරන්න බෑ. මං හොඳ වැඩක් කරන්නම් කියලා සක්දෙවිඳු තමන්ගේ සුරයන්ට කිව්වා. අසවල් දවස් උත්සවයක් තියෙනවා. අසුරයන්ට හොඳට පොවාපල්ලා කිව්වා. දැන් ඔන්න අසුරයන්ට හොඳට පෙව්වා. හොඳට පෙව්වට පස්සේ දැන් අසුරයන්ට තේරෙන්නේ කොහෙද ඉන්නේ කියලා. දැන් කිව්වා හරි දැන් පොවලා ඉන්නේ කිව්වා. එහෙනම් කකුල් දෙකින් ඇදලා පහලට දාපන් කිව්වා. දැන් ඔන්න පහලට ඈද ඈද දානවා අසුරයන්ව. දානකට ඒගොල්ලෝ වෙරි මර ගාතේම අසුර භවනට ගියා. දැන් සිරීර පර්වතයෙන් උඩ තමයි තෞතිසාව තියෙන්නේ. යට තමයි අසුර භවන තියෙන්නේ. අර දෙව්ලොව මේ තියෙනවනේ දෙවියන්ට මල් පිපින ගහක්, පරිසතුරුක මේ වගේ අසුරයන්ට මල් පිපින ගහක් අසුර භවෙන්න තියෙනවා චිත්ත පාටලී කියලා. දැන් අසුරේ වෙරි මර්ගාත ඉන්නකොට මේ ගහේ මල් පිපුණා. දැන් වෙරි හිඳුණා. බැලින්නම් මල් පාරසතු මල් නොවේ. මොනවද? චිත්ත පාටලී මල්. එතකොට කල්පනා කළා අනේ අපිව තවුතිසාවෙන් පන්නලානේ. අපි එහෙනම් දැන් යුද්ධ කළා අල්ලමු. ඔන්න සුරාසුර යුද්ධේ පටන් ගත්තා. මේගොල්ල මොකද කළේ? කුහුඹුව වගේ අර සිනීර පර්වතය දිගේ නගින්න ගත්තා. නගින්න ගත්තාම දැන් සක්දෙවිඳුට තේරුණා දැන් ඔන්න අසුර කෝලහලෙ එනවා. ඊට පස්සේ සක්දෙවිඳු මොකද කළේ? වෛජයන්ත කියන රථයේ නැගලා. ඒ වෛජයන්ත කියන සක්දෙවිඳුගේ රථය රෝද 1000ක් තියෙනවා. එතකොට ඒ රථය යොදුන් 250ක් විශාලයි. එතකොට රෝද 1000ක් තියෙන අශ්වයොත් 1000ක් යොදවලා තියෙනවා. ඉතින් මේ යුද්ධ කරද්දි කොහොම හරි සක්දෙවිඳු පෙරදුනා. පෙරදුනාම දැන් අසුරුත් එක්ක යුද්ධ කරගෙන දැන් පහළට යුද්ධ කරන්නේ. ඊ පෙරදුනාට පස්සේ සක්දෙවිඳු යුද්ධ නවත්තලකො මේක හරියන්නේ නැහැ අපි දැන් පරිදිනව දිගට හරහට. අපව යමන් කියලා. මාතලීට නියම කළා. දැන් මාතලී දැන් මුහුද උඩින් තමයි රථේ ගෙනියන්නේ. ගෙනියනකොට ඇහෙනව කුරුල්ලෝ කෑ ගහනවා. හයියෙන් හඩතල දීලා කෑ ගහනවා. ඇහුව මේ සද්දෙලු මොකෝ මේ අමුතු සද්දයක්. මාතලි රථාචාර්ය කියනවා දෙවිඳුනි මේ මොහොතේ ඉහළින් ඇති අහසේ තියෙනවා හිඹුල් වනේ. මේ හිඹුල් වනේ තියෙනවා ගුරුල්ලන්ගේ කැදලි කුලාවක. ගුරුල්ලන්ගේ කූඩු තියෙනවා. මේ හිඹුල් වනේ කැපිලා යනවා මේ රෝදවලින්. එතකොට අර කූඩු කැඩෙනවා. කැඩුනහම ගුරුළු පැටව මොහොතට වැටෙනවා. ඒගොල්ලෝ මරණ බියෙන් කෑ ගහන එකයි ඔය ඇහෙන්නේ කිව්වා. එතකොට සක්දෙවිඳු කියනවා සගය මාතලි අප නිසා මේ කුරුල්ලු මැරෙන එක මහා වැරැද්දක්. දැන් අපි පන්නගෙන ඉන්න බව හැබෑව. අපිට ඕන එකක් කරපු ආයසරයෝ යන්න එපා ඉස්සරහට කිව්වා. හරවන්න කිව්වා. වෛජන්ත රථය ආපහු නවත්තලා ආපහු හැරෙව්වා. හරවනකට අසුර පිරිස හිතුවා මේ හරවන්නේ නම් ලොකු බලයක් අරගෙන දැන් මහා සේනාවක් එක්ක ආය අපිට වැඩි දෙන්න යන්නේ. ඊට කලින් අපි දුවමු කියලා අසුර පිරිස මොකද කළේ? අසුර භවනයේ දියුපු ගමන් පෙරදුනා. අසුරේ පෙරදුනා. සක්දෙවිඳුට ජය ලැබුණා. දැන් සක්දෙවිඳු ඊට පස්සේ වෙන මාර්ගයකින් අර හිඹුල් වනේ මග ඇරලා දෙව්ලොවට පිටත් වුණා. එතකොට දෙදෙව්ලොව චාතුම් මහරජික තාවතින්ස කියන දෙව්ලෝකවල සුරයන් මේ ජයග්‍රහණේ සමරන්න සක්දෙවිඳු පිරිවරාගෙන ඉන්නකොට පහළ වුණා දිව්‍ය ප්‍රාසාදයක් වෛජයන්ත කියලා. වෛජයන්ත කියන්නේ යුද්ධයෙන් දිනල ලැබෙනදී වෛජයන්ත ප්‍රාසාදේ පහළ වුණා. ඉතින් මේ පහළ වුණාම දැන් ඉතින් කවුද දිනු? ඔව් සක්දෙවිඳු තමයි දැන් දිනලා ඉන්නේ. අසුරයන්ට එන්න බැරි වෙන්න ආය දිව්‍ය ලෝකෙට පස්සාකාරයක රැකවල් දැම්මා. දැන් දෙවියන් සහ අසුරයන් අතර මේ අසුර නගරයයි දිව්‍ය නගරය අතර මේ එකිනෙකාට පිවිසෙන්න බැරි වෙන්න අතරමඟ තියෙනවා අයෝධ්‍යා කියලා පුරයක්. එතනට ගියාට පස්සේ යුද්ධ කරන්න බෑ. එතකොට දිවි ලෝකේ දෙවිවරු ගිහිල්ලා ඒ අයෝධ්‍යා පුරියේ ප්‍රධාන ගේට්ටු වහන. එවුවට පස්සේ ආය අසුරයන්ට ලක්ෂයක් අසුරයවත් අර ගේට්ටු අරින්න බෑ. ඊළඟට යම් දවසක අසුර පිරිස අර ගේට්ටු වහන දෙගොල්ලන්ගේ පැත්තේ කිසි කෙනෙකුට අසුර නගරය ආක්‍රමණය කරන්නත් බෑ. ඊට පස්සේ මොකද කළේ? මේ පස්සාකාර ආරක්ෂාවක් දැම්ම සක්දෙවිඳු මේ තවුතිසාවට එන්න බැරි වෙන්න. ඒ පළවෙනි ආරක්ෂාව දැම්ම මුහුද ආශ්‍රය කරගෙන නාගයන්ගෙන්. ඔබ අහලා තියෙනනේ නාග භවන් තියෙන මුහුද කියලානේ. ජයශ්‍රීමා බෝධින් වහන්සේ මුහුදේ නෞකාවකින් වඩම්මගෙන ඉද්දී මුහුද කැළඹුණා. මුහුද කැළඹිලා නෞකා ගමන නැවතුණා. සංගමිත්තා රහත් මෙහෙණින් වහන්සේ බැලුවා මොකද මේ කියලා. බලද්දී නාගය වටකල්ලා. ඊට පස්සේ නාගයින්ට වන්දනා කරන්න අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම ඔබ දන්නවා මේ නාගයින්ට ඒ වගේ පිං කරගන්න පුළුවන්කම තියෙනවා. ස්වර්ණමාලි මහා චෛත්‍යයේ ධාතුන් වහන්සේලා කලින් වැඩ හිටියේ කොහෙද? නාග භවනේ. එතකොට අපිට පේනවා නාගයින් හරි කැමති ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. මොකද ඒකෙන් බෝධින් වහන්සේ වන්දනා කරන්න කැමති. ඒකෙන් බොහොම පින් රැස් වෙන නිසා. ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පින් රැස් කරගෙන නාග ආත්මෙන් ආත්මිදිලා දෙවියන් වෙලා හරි මිනිසුන් වෙලා හරි ධර්මය අවබෝධ කරගන්න. ද මිනිස් ආත්මෙ උපදින්න හරි කැමති ඒගොල්ලෝ. දිව්‍ය ලෝක උපදින්නත් කැමති. මොකද නාග භවනේ ධර්මයේ හැසිරෙන්න බැරි නිසා. ඉතින් මේ නාගයින් මුරට දැම්මා. දැන් නාග පිරිස එතකොට ඔන්න ඉන්නවා. එතකොට මේ සිනේරු පර්වතයේ පළවෙනි වලල්ලේ මුරට ඉන්නකොට අර අසුරයන්ට මේ පර්වතේ නගින්න බෑ. මොකද මේ නාගයෝ කෙලින්ම දැනුම් දෙනවා. ඉහළට දැනුම් දෙනවා මේ මේගොල්ලෝ නගින්න හදනවා කියලා. නාගික වලක් කරනවා. ඊට පස්සේ දෙවෙනි වලල්ලේ ඉන්නේ ගුරුලෝ. ඊට උඩින් එතකොට නාගයින්ගෙන් බේරිලා ආවොත් ගුරුල්ලෝ අල්ල ගන්නවා. ඒ නිසා ගුරුලන්ගේ ආරක්ෂාව දැම්ම දෙවෙනි වලල්ලට. දැන් බලන්න මහ පොළොව සම්බන්ධයෙන් අපි දන්නේ නැති විස්තරයන්නේ. එතකොට මහ මුහුද ආශ්‍රය කරගෙන නාගයින්ගේ ලෝකයක් තියෙනවා. එතකොට ඒ ලෝකෙට එහිලින් ගුරුල්ලන්ගේ ලෝකයක් තියෙනවා. ගුරුලු ලෝකයක්. ඊට පස්සේ ඒ ගුරුල්ලංගෙන් බේරිලා පැන තව වලල්ලක් අහුවෙනවා. ඒකේ ඉන්නේ කුම්භාණ්ඩය. කුම්භාණ්ඩ කියලා කියන්නේ දරුණු රාක්ෂ ජාතියක්. රකුසු. එතකොට ගුරුල්ලන්ගෙන් බේරිලා ආය උඩට නැගගත්තොත් අරගොල්ලෝ අල්ල ගන්නවා. කවුද? කුම්භාණ්ඩ පිරිස. ඒගොල්ල රකුසු ජාතියක්. එතකොට දැන් වලලු කීයක්ද? තුනයි. නාග වලල්ල, ගුරුළු වලල්ල, කුම්භාණ්ඩ වලල්ල. ඒකෙන් බේරිලා උඩට ආවොත් ඊට පස්සේ තියෙන්නේ යක්ඛුන්ගේ වලල්ල, යක්ෂ. එතකොට බලන්න මේ තල කීයක් තියෙනවද අපිට පේන්නේ නැතිනේ. යක්ෂ වලල්ල. ඒ යක්ෂ වලල්ලිනු බේරුණොත් අහඹ වෙනවා. ඊටින් බේරෙන්න අමාරු. ඊළඟට අහු වෙනවා සතරවරම් දෙවිවරු. ධතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන මේ සතරවරම් දෙවිවරු. එතකොට සතරවරම් දෙවිවරු තමයි දැන් සමහර දෙවිවරු ඉන්නවා. ධතරාෂ්ට දෙවියෝ ගන්ධබ්බාණං ආදිපති. ගාන්ධර්වයන්. නෘත්‍ය ගීතයෙන් සතුටු වෙවි ඉන්න පිරිසට අධිපති කවුද? ධතරාෂ්ට. එතකොට විරූඪ කුම්භාණ්ඩයන්ට අධිපති. කුම්භාණ්ඩාන ආදිපති. විරූල් හොයිති නාමසෝ. ඊළඟට විරූපක්ඛ නාගයන්ට අධිපති. නාගයන්ට අධිපති තමයි විරූපක්ඛ. ඒ නිසානේ ඔය කන්ද පිරිත පටන් ගන්නෙ. විරූපක්ඛේ මේ මෙත්ත. මාගේ මෛත්‍රිය විරූපාක්ෂ කුලේ සර්පයන්ට වේවා. එතකොට මේ අපිට පේන්නේ නැති දේවල් මේ. නමුත් මෙය ලෝකේ තියෙන දේවල්. යක්ඛාණං ආදිපති කුවේරෝ ඉති නාමසු. කුවේර වෛශ්‍රවණ. වෛශ්‍රවණ කියලා කියන්නේ විසානා නාම රාජධානි. වෛශ්‍රවණ දෙවියන්ගේ රාජධානියට කියනවා විසාන කියලා. ඒ විසාන රාජධානී අධිපති නිසා වෙස්ස වනෝති පෞච්චති. වෛශ්‍රවණ කියලා කියනවා. මේ සතරවරම් දෙවිවරු ඉන්න තැන් වලින් උඩට තමයි තවතිසාව තියෙන්නේ. දැන් ඔන්න තවතිසාවට යන පාර අහගත්තා. යෑම ලේසි නෑ. නාගේ වල්ල ගනි. එතනින් බේරුණොත් ගුරුළු වල්ල ගනි. එතනින් බේරුණොත් කුම්භාණ්ඩි වල්ල ගනි. එතනින් බේරුණොත් යක්ෂි අල්ලගෙන එතනින් එහාට අමාරු වැඩි. හැබැයි පිනින් ඒ සියල්ල ඉක්මවා යනවා. සුධර්ම ගියා. සුධර්ම මොකද්ද පූජා කළේ? කැණි මඩල. සුධර්ම මැරිලා ගියේ සක්දෙවිඳුන්ගේ බිරිඳ වෙලා උපන්නා. ඒ උපන් දවසේ යොදුම් 500ක් විශාල යොදුනක් සැතපුම් හතක්. යොදුම් 500ක් විශාල සුධර්මා කියන පලිඟු මාණික්කෙන් කරන ලද දිව්‍ය සභා ශාලාව පහළ වුණා. තමයි යාට ආසාව තිබෙන අර නමනේ ශාලාවට ඒ විදිහටම ලැබුණා. බලන්න මේ පින කරන්නේ යම් විදියකින්ද ඒ අයුරින් එක ලැබෙනවා. සුධර්මා කියන දිව්‍ය සභා ශාලාව ලැබුණා. දැන් මේ යදුණක් පළල කියන්නේ මැණික් පළඟක තමයි සද්දේවුදු වාඩි වෙන්නේ. ඒ සුධර්මා දිව්‍ය සභා ශාලාවේ චිත්‍රත් මල චිත්‍ර ගිහින් උපන්නා. ඒ සක්දෙවිඳු ළඟම බිරිඳක් වෙලා චිත්‍රා කියන නමින් චිත්‍රා උපන්න දවසේ තවතිසාවේ දිවි ලෝකෙට පහළ වුණා චිත්‍රලතා වනය. සෑම තැනම සුන්දර ගස්වැල් තුරුලතා මල් පිරිච්ච ලස්සන වනයක්. ඉතින් මේ චිත්‍රලතා වනේ මම ඉතා සතුටින් ඉන්නවා. නන්දත් මල නන්දා ගිහින් උපන්නේ සක්දෙවිඳු ළඟ. ඈ ඉපදිච්ච දවසේ පහළ වුණා නන්දා පුෂ්කරණී. පස් පිවිමෙන් සැදී පොකුණ පොකුණේ නමත් නන්දා. බලන්න එතකොට නම් පවා යනවා නිකන්. නමත් යනවා. නම ගහගන්න දෙයක් නැහැ. අපි නිකන් නම් ගහනවා නේ. මම දැක්ක එක බුදු පිළිමයක නමක් ගහලා තිබ්බා. එයාට සීලවති. ලොකුට නම ගහලා සීලවති විසින් හිම් පොඩියට දාලා පූජා කරන ලදී. ඈතට පේන බුදු පිළිමුණ දාපු නමක් වගේ. අර තමන්ගේ නම ගහගෙන නෙමෙයි පස්සින් එන්නේ. තමන් හරි විදියට වැඩේ කළාද නම පස්සින් එනවා. ආයි බාගෙට වැඩේ කළා නම ගැහුවා කියලා නම පස්සෙන් එන්නේ නැහැ. හරි විදියට වැඩේ කළාද නම පස්සෙන් එනවා. නම ඕනේ නම් විතරක්. එතකොට දැන් ආසාව තිබ්බනේ හරියට නම මේක කළේ මමයි කියලා මට ප්‍රධාන වෙන්න ඕනේ කියලා ආසාව තිබ්බනේ. සමහරට ඒක නිසා වෙන්නේ නැති ඒගොල්ලන්ගේ නමින්ම එයා පහළ වුණේ. ආසාවෙන් කළා. හැබැයි යා මේ මනුස්ස ලෝකයකට නම ගැහුවේ නැහැ. නමුත් තේ නමින්ම පහළ වුණා. සුධර්මා කියන දිව්‍ය සභා ශාලාව පහළ වුණා. චිත්‍රලතා කියන වනේ පහළ වුණා. නන්දා පුෂ්කරණී පහළ වුණා. සක්දෙවිඳුට දැන් හරි සතුටුයි. ඇයි අර මග කුමාරයා කාලේ හිටපු අය දැන් ඔක්කොම එනවා. දැන් සුධර්මත් ආවා. චිත්‍රත් ආවා. නන්දත් ආවා. සුජාතා කෝ. දැන් බලුව සුජාතට මොකද වුනේ? සුජාත උපතක් ලැබුණද? නැද්ද? සුජාතයි පිනකලිනේ නොහේ හිටියනේ බක්කක. බැලුවා. සුජාත මැරිලා. දැන් බලමු මිනිස් ලෝකෙට ඇවිදින්නද? නැහැ. දිවි ලෝක පීරල බැලුවා. නැහැ. අසුර ලෝකෙත් බැලුවා නැහැ. බැලින්නම් වෙලක ඔව් මඩි හිමින් හිමින් අඩියේ තියෙතිය. තිත්ත පැටව කනවා. කෙකිනියක් වෙලා. සක්දෙවිඳුට හරි අනුකම්පාව ඇති වුණා. අනේ මේ අපිත් එක්ක හිටපු කෙනාට වෙච්ච විපත බලන අර පින අතහැරපු එක. පින අතහරින්න කොච්චර නම් දැන් පින් කරව ගොඩේ නිමෙ යා හිටිය පින අතහැරලානේ. අනිත් අය පින් කරන බව පෙනිපෙනි. අනිත් අය වැඩ කරනවා දැක දැක පිනට හවුල් නොවී හිටියා. පින අතහැරලා හිටියා. පින කරන්න ආසාව උපදවාගන්නේ නැතුව හිටියා. ඒකනේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දන්නේ පින ගැන. ඇයි උන්වහන්සේ කරපු දේවල් මේ? උන්වහන්සේ රැස් කරපු පින්. ඒකනේ උන්වහන්සේ කියන්නේ පිනට ආස කරන්න කියකේ. ඉතින් බැලුවා. කෙකිනි. සක්දෙවිඳු ඇවිදින්න මේ ඊර්දි බලෙන් ඇවිල්ලා කෙකිනිව ආරං ගියා. ආරං ගියේ කොහෙටද? තවතිසාවට ගෙනිච්චා. දැන් පේනවා මේ බලන්න සුධර්ම. ඔයත් එකට හිටපු එක්කෙනා. මේ බලන්න ඇවිනින් පහළ වෙච්ච ශාලාව. ආරෙන්න බලන අර බලන චිත්‍ර. ආය බලන්න ඇයිට පහළ වෙච්ච උද්‍යානේ. අර බලන නන්ද අර පොකුණි නනා ඉන්නවා. දැක්කද ඔයාට කී කාලද සමකි. කිකිණි අඬන්න ගත්තා. මොකද කරන්න ඕන කියලා ඇහුවා. ඒකෝ දැන්වත් ඉතින් දැන් පුළුවන් වැඩේ කරන්නකෝ දැන් සීල් රකින්න කිව්වා. කියලා කිව්ව සතුන් මරීමෙන් වැළකිමි කියලා සීල් රකින්න කිව්වා. කිකිණි සීල් සමාදන් වුණා. දැන් කෝ දැන් ඉතින් එහෙනම් මැරිච්ච සත්තු තමයි දැන් ඔයාට කෑමට තියෙන්නේ. කිකිණි ගිහිල්ලා ආයේ මඩේ තිබ්බා. දැන් එහයි ඇවිද ඇවිද කිකිණි යනවා. මැරිච්ච මාළු හොය හොය දැන් කිකිණිට කෑම හිඟයි. දැන් සක්දිවිඳු කල්පනා කළා දැන් මම මෙයාට සිල් සමාදන් කරලා පහලට දැවවා. දැන් මෙයා වැඩේ හරියට කරනවාද? දැන් කිකිණි බොහොම අදිෂ්ඨානෙන් ඉන්නවා. බඩගින්නේ වැඩිපුර. දවසක් සක්දිවිඳු මොකද කළේ? මැරිච්ච මාළුගේ වේශයක් ගත්තා. දැන් මොන මාළු පැටිය පා වෙලා එනවා. කිකිණි දැන් බඩගින්නේ දුවගෙන ගියා. ඉක්මනින් ගිහිල්ලා තුඩෙන් මාළු පැටියව ඩැහැ ගත්තා. මාළු පැටිය බලි ගිහිල්ලුවා. කිකිණි දැනගත්ත අපේ පණ තියෙනවා අතෑරියා. මාළු පැටිය වතුරට වැටුණා නොපෙනී ගියා. එතකොට සක්දිව දැනගත්ත හරි දැන් මෙයා උමනා ගමන යනවා. බලන්න අර කවුරු හරි කෙනෙක් දැන් අනිත් කිකිණියන්ට විවාසනව නැහනේ. ඔය ඉතිහාසයේ එකම කිකිණිට හම් වෙච්ච එක. එහෙනම් අපිටත් වෙන්නේ නැහැනේ. ඒ නිසා බලන්න අර හරි කෙනෙකුට හිතවත් වෙලා හිටපු කී වාසිය. හරි කෙනෙක් ළඟ හිටපු කී වාසිය. නේ? ඊට පස්සේ දැන් ඔන්න කිකිණි මල. දැන් ඔන්න සක්දේවතු දැනගත්ත කිකිණි මල. දැන් හොයනවා කොහෙද? උපන්නේ. දැන් බලන්න ඌකට ඉෂ්ට දේවතාව කියන්නේ. දැක්ක ඉෂ්ට දේවතාව හැදිච්ච විදිය. සංසාරේ තමන් එක්ක හිටපු කවුරු කෙනෙක් හොඳ තැනක ගිහින් ඒ හොඳ තැනක හිටපු එක්කෙනා අර කාදරේ වැටිච්ච එක්කෙනාව බේරන හැටි ඉෂ්ට දේවතාව කියන අන්න ඒකට. එතන කිකිණිගේ වාසනාවට කිකිණිට ඉෂ්ට දේවතාවෙක් හිටියා. දැන් උපන්න ගිහින් බර නැස මිනිස් පවුලක උපන්න වළං හදන ගේක ලස්සන ගෑන් ළමේ. හැබැයි මේ ළමයා තීරණ කාලේ ඉඳලා සිල් රකිනවා. දැන් ඉන්දියාවේ අපේ ওই බුදුනුවන අසපුවේ බුද්ධගයාවේ දහම් පාසලක් තියෙනවා. දැන් මේ ළමයි හිතන්න බෑ ලස්සන පොඩි ළමයි ගෑනු ළමයි හරි සිල්වන්තයි. අපේ කලින් සිල් තිබුණේ නැහැ. මේ ධර්මයේ අපේ ඒ ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියා දුන්නට පස්සේ ඒ ළමයි හරි ආසාවෙන් සිල් ගන්නවා. සිල් සමාදන් වෙනවා. පින් කරනවා. හරි පුදුමයි. හරි චූටි ලස්සන ගෑන ළමෙක් ඉන්නවා. ඒ ළමයි දෙන්න මම එන දවසේ අවුරුදු එක්කෙනෙකුට ඇති 9ක්. අනිත් කෙනාට 8ක්. මේ දෙන්න මම බැලු මොකද ලස්සනට ඇඳගෙන පොඩි භාජනයක් වරිදි කෑල්ලකින් උතල ගැටියක් ගහගෙන ආවා. ඉතින් මං අර ආදරයට ඇහුවා ආ චෝටි රාණි කියන්නේ පුංචි බිසෝ. මං නිකන් ආ චෝටි රාණි කහන් ආගයි කියලා කොහෙද මේ ආවේ කියලා. ඊර්වස කියනවා මහා සංඝ කේලියේ භෝජන ලායා හැ මහා සංඝයාට දාන ගෙනාවා. ඉතින් මට හරි පුදුමයි මේ චූටි ළමයින්ගේ අදහස්. හැබැයි පැහැදිලිව පේනවා දිවි ලෝකෙන් ආපු අය. වාසනාවට ධර්මයෙන් හම්බ වුණා. එතකොට මං ඉතින් මම කිව්ව සංඝයාට නිගිනා කියලා මමත් ඒක අතගහලා සාදු කියලා කිව්වා. එහෙනම් ඕකෙන් පළවෙනි කොටස බුද්ධ පූජාව තියෙනවා. හරි සතුටින් ගිහිල්ලා පූජාව තිබ්බා. මේ වගේ චූටි ළමයි මේ ලංකාවේ නම් මට තාම මුණ ගිහිල්ලා නැහැ. අනාගතයේ සැක. ඉතින් ඒ නිසා ඒ අසාමාන්‍ය ඒ පින්වන්ත හැසිරීම ළමයින්ගේ. දැන් බලන්න මේ පින ඒ පුරුද්දට ආපු විදියනේ. ඒ කියන්නේ ඒ ළමයි ඔහේ ශ්‍රී ලංකාවේ හිටපු ළමයි. ධර්මයේ හම්බුණා විතරේ අර පරණ සසර පුරුදු මතු වුණා. ඉතින් දැන් ඔන්න අර සුජාත උපන්න කොහේද? බරණැස වළං හදන පවුලේ උපන්න. දැන් මෙයා සීලවන්තයි. ඇයි ආතන සීලේ වෙනුවෙන් දිවි පුදවන්නේ? කෙකිනි වෙලා ඉඳලා. ඊට පස්සේ සක් දෙවිඳු බැලුවායි. අහුණා. උපන්න තැන. කොමරි හොයාගත්තා. ඇයි සහස්ස නෙත්තනේ. නේත්‍ර දහසක් තියෙනවා. ආයි බේරිලි බෑ. පේනවා. සක් දෙවිඳු කල්පනා කළා මෙයාට පින් කරන්න ආසයි. මෙයා දැන් පිනට පොළඹවන්න ඕන. 100 කෙනෙකුගේ වේශයෙන් රං කැකිරි පුරවාගෙන කරත්තික ගෙනාවා. ඒ ගමට. ගෙනල්ලා ඉතින් කෑග ගහ මේක විකුණන්න ගෙනියම. රං කැකිරි ගන්නවද කී කියනකට ඔන්න මිනිස්සු වටුණා. වටවලා කිව්වා ෂා පූරු කැකිරිනි. කීයද මේ කියලා. නෑ මං සල්ලුට දෙන්නේ නෑ කිව්වා. එහෙනම් ගන්නවද කියලා එහෙම මොකෝ කියලා ඇහුවා. සීලවන්ත කෙනාට විතරයි කිව්වා මේක දෙන්නේ මං. ගම්මු මූණට මූණ බලාගත්ත මූණ ඇඹුල්ුණා. ගියා. අපිට නම් මේ වයිති නැත කියලා. එහෙනම් ගම්මුන්ගේ සීලෙ දැනගත හැකි. අර දුව ආවා පිරිස මැද්දෙන්. ඇවිල්ලා කිව්වා සීයේ මම නම් දන්න කාලේ ඉඳලා සිල් ආරක්ෂා කරන් ඉන්නේ. හැබැයි කැකිරි බලන්නේ නෙවෙයි කිව්වා. කිව්වා හරි දුවේ කැකිරි බලාගෙන නෙමෙයි ඔයා සීල් දැක්කේ. නමුත් ඔයාටයි මේ කැකිරි. ඔන්න මේ දුවට හම්බුණා මේ දුවේ විකුණලා ඔන්න දුවට සල්ලි ලැබුණා. ඒ දුව පින්දහම් කළා. පින්දහම් කළාට පස්සේ දැන් ඔහොම දැන් සීල් ආරක්ෂා කරන් පින් කර නමුත් බලන්න එකපාරට දුර්ග යන්න බැරි ආයි මැරුණා. දැන් සක් දෙවිඳු ආයෙ හොයනවා. හොයද්දි අහුණා ඉන්න තැන. වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ අසුරු ලෝකෙ ඉපදිලා. වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ දුව වෙලා සුජා කියන නමින් අන නම ආවා. බලන්නනේ සුජා කියන නමින් උපන්න වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ දුව වෙලා. දැන් හරි ලස්සනයි දැන්. දැන් වේපචිත්ති අසුරේන්ද්‍රයා කල්පනා කළා මේ රූබර දියණියට ස්වයංවර මංගල්‍යයක් තියන්න ඕනේ කියලා. දැන් මේක නිවේදනය කළා. එතකොට සක් දෙවිඳුට හිතවත්ය ඔත්තු දුන්නා. ආන්න දැන් ස්වයංවර මංගල්‍යයක් තියන්න යන්නේ. මංගල්‍ය දවසේ සක් දෙවිඳු ගත්ත අසුර වේශයක් අරගෙන දැන් ඇවිල්ලා ඉන්නවා අර ස්වයංවර සභාවේ. දැන් මාළේ අතට අරගෙන සුජා අසුර කන්‍යාව වටේ යනවල් මාළේ අර. දැන් දැක්ක අර ලස්සන අසුරෙක්. දන්නේ නැහැ මේ සක් දෙවිඳු කියලා. මල් මාලේ දැම්මා. දාලා අතින් අල්ලලා කිව්වා ඔබයි මගේ හිමි ස්වාමියා කියලා. එදා ඉඳලා සක් දෙවිඳුට මේ සුජාව ආйти වුණා. සක් දෙවිඳු සුජාව එක්කගෙන ගියා. ඔව් තාවතිසාවට. තාවතිංශයට සුජාට 90 කලක් පිරිස දුන්නා. දිව්‍ය අප්සරාව. සුජාගේ ස්වාමියා දැන් සුජාගේ පති සක් දෙවිඳු. ඒ නිසා සක් දෙවිඳුට නමක් ලැබුණා සුජම්පති කියලා. දැන් බලන්න හරි ලස්සන විස්තරයක් නේ. මේ විස්තරේ බැලුවාම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් කියන මහණින්ටින් ඒ කාලේ දැන් බලන්න අර මේ ඔක්කොම කැරකිලා ආවේ අර සටනින් දින්නේ මෛත්‍රිය නිසා. මේ ඒ කාලේ මාතලේ වෙලා හිටි ආනන්ද කිව්වා. ශක්‍රයා වෙලා හිටි භාග්‍යවතුන් වහන්සේ. දැන් බලන්න මේකෙන් අපිට ගන්න තියෙන විස්තරය. දැන් අපිට ඉෂ්ට දේවතාවක් නැත්තම් ඒ ඉෂ්ට දේවතාවා කියන්නේ කවුද? මොන විදිහට හැදිච්ච කෙනද කියලා අපිට මේ සිද්ධියෙන් හොඳට පේනවා නේ. එහෙනම් සංසාරේ අපිට බැඳිච්ච අපේ හිතවත් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් පිනෙන් උසස් වෙලා පිනෙන් බලවත් වෙලා ඒ පිනින් බලවත් වෙච්ච කෙනා අප කෙරෙහි හිතයි සීව අපිව රැකගන්න කරුණු යොදනවා නම් ඒ කවුද? ඉෂ්ට දේවතාවා. එහෙමයි මේ ඉෂ්ට දේවතාවරු හැදෙන්නේ. ඊළඟට පින ගැන හොඳ විස්තරය. මොකද්ද මේ පින ගැන විස්තරය? පිනට ආසා කරලා පින කිරීම. පිනට ආසා කරලා පින කිරීම තුල ඒ පින තමන්ගේ පස්සෙන් එන හැටි. තමන්ගේ පස්සෙන් තමන් හිතුවත් නැත ඒ පින එනවා. ඊළඟට මේ කතාවේ වැදගත් කරුණක් තියෙනවා. පින කරන්න බැරි වෙච්ච කෙනා අමාරුයි වැටිච්ච හැටි. දැන් බලන්න අර සුජාත කොච්චර අවස්ථාවක් දයාටනේ බෝසතාණන් වහන්සේ නමක් ළඟ මේ ඉන්නේ. එතකොට ලොකු පිරිසක් සැදී පැහැදී මුළු ගමක්ම පින් කරනවා. මෙයා වගක් නැතුව ඉන්නවා. ඊළඟ එක තමයි නම ගහගන්න ඕනේ නැහැ කියන එකනේ. නම පස්සෙන් අනික මේ නමකට ආස කිරිල්ල මං අනිත්යට පුරුදුද දන්නේ නැහැ. මට නම් ආස නැහැ මං. මගේ නමටවත්. මොකක්ද මේ නමනේ? නමක කිසි දැන් අපි දන්නේ නැන්නේ පොඩි කාලේ අපිට නම් දාන අපි දන්නේ නැහැ. අපි ඇහැරිලා අම්මලාට කිව්වද අම්මේ මේ නම දාන්න කිව්වද අපි? නෑ නේ, ඒගොල්ලෝ නම් දාලා තියෙන්නේ. අපි මහාන වෙනකොට අපි කිව්වද අනේ ස්වාමීනි මට මේ නම දාන්න කියලා? නෑ නේ, දෙන නමනේ ගත්තේ. ඊට පස්සේ ඔය නමට බැඳිලා නේ අපි මේ යන්න හදන්නේ. ඒකේ වටිනාකමක් මට නම් පේන්නේ නෑ. වටිනාකම තියෙන්නේ කරන පිණේමයි. කරන පිණේමයි වටිනාකම තියෙන්නේ. ඒ නිසා නමට බැඳෙන ලෝකී තුල නම ගහනකට අපට දැන් හිතෙන්න ඉඩ තියෙනවා. කොහොමද? මගේ නමත් මේකේ කොටා ගන්න නැත්තම් ඒ සිටවිල්ලවත් වටිනාකමක් තියේ කියලා මං හිතන්නේ. ඒ නිසා වැදගත්ම දේ තමයි තමන් ඒ වැඩේ හරියට කිරීම. ඒක මේ දැන් බලන්න අපි මුලින් ඉඳලා ඉස්සර ඉඳලා කියනවා නේද? මේකේ වැදගත් වෙන්නේ මොකද්ද? ක්‍රියාව. ක්‍රියාව වැදගත් වෙන කියලා කිව්වනේ. ඊළඟට මේකේ තව විශේෂ කරුණක් මේ ජාතක කතාවේ අපිට ඉගෙන ගන්න ලැබුණා. මොකද්ද? මෛත්‍රිය. මේ මෛත්‍රිය මිනිස්සු ඊයේ පිරිසයි වඩපු විදිය නම් හරි පුදුමයි. ඒ කියන්නේ දැන් හිතන්නේ බැරි අසාධාරණයකට මේ පිරිස ලක්ුණේ නේ. හැබැයි මේ පිරිස බේරින්න බලාගෙන මෛත්‍රිය වැඩුවා නෙවෙයි. දැන් අපි මෛත්‍රිය වඩනවා. එතකොට ආලියා හඬ තල දීගෙන දුවා දෙන්නම් යවන්නම් කියලා. ඒම අදහසයි මෛත්‍රිය වැඩුවා නෙවෙයි. දැන් මෛත්‍රිය වඩන්නම් මෛත්‍රිය බලෙන් මුලා දෑනියට වෙයි වැඩේ. එහෙම මෛත්‍රිය වැඩුවද? නෑ. මෛත්‍රිය වැඩි වෙයි අපේ හිත රැකගෙන අපි මැරෙනවා. අපි හිතට තරහ ඇති කරගන්නේ නැතුව මැරෙනවා. හිතට වෛරය ඇති කරගන්නේ නැතුව අපි මැරෙනවා. ජීවිතය අතහැරලායි මෛත්‍රිය වැඩි වෙන්නේ. ආය ජීවත් වෙන්න හිතාගෙන කළ වැඩක් නෝවේ. දැන් බලන්න ඒ විදිහට මෙත්සිත වඩන්න යම් කිසි කෙනෙක් හැකියාවක් උපද්දවා ගත්තොත් ඒක කොච්චර පිහිට වෙයිද නේ? ඉතින් ඒ නිසා දැන් මේ වගේ මහා ආපදා අවස්ථාවල මං හිතන්නේ පාරමී බලේ නිසා තමයි මග කුමාරයාට ඒක කරන්න පුළුවන් වුණේ. නමුත් පිරිසත්කලේ පිරිසත් ඒක කළානේ. එතකොට මේ පිරිසත් ගිහිල්ලා උපන්නේ දිව්‍ය පිරිස වෙලානේ. එතකොට අපිට පේන මේ කෝන්තර පිරිමැහිල්ල කල්පනා කර කර හිටියානම් කවදාවත් මේක කරන්න බෑ. මේක කරන්න බෑ. දැන් එතකොට මුලාදෑනියා අනුන්ට කපාපු වලේ තමන් වැටුනේ. ඉතින් ඒ නිසා මේක යන්නේ ඒකත් පෙන්නුම් කරනවා. මොකද්ද? අනුන්ට වලවල් කපන්න හොඳ නෑ. ඒ වලේ වැටෙන්නේ තමන්. අනුන්ට කපන වලේ තමන් වැටෙනවා. ඒකත් මේ ජාතක කතාවේ ලස්සන්ට පෙන්වා දෙනවා. ඊළඟ එක තමයි තමන් ඕනෙම බැරෑරුම් අවස්ථාවක හිත රැකගෙන හිටියනම් වෛර පලිගැනීම් ක්‍රෝධ කරන්නේ නැතුව දිනන්නේ තමම්මයි. දිනන්නේ තමම්මයි. එතකොට ඒක පින් කිරීම. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. මේ මිනිස්සයා කරන්නා වූ පිනක් ඇද්ද? කෛරාතේත පුනප්පුනං. ඒ පින ආයායමත් කරන්න. තම් චන්දං කෛරාත. එබඳු පින් කිරීමට නැවත නැවත ආසාව ඇති කරගන්න. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපේට සැපේටයි පින කියලා කියන්නේ. දැන් බලන්න අර පිනෙන් අර පිරිසට සැපේ ලැබුණු ආකාරය. දැන් අර සුජාත අර ජීවිතේ පින් නොකලාට ඊට පස්සේ ආව පින් කරන්න පෙළඹුවානේ. ඊට පස්සේ ආ ඒකට පෙළඹුණා. ඊට පස්සේ ආ දිගින් දිගට පින් කළා. පින්කල කොමහරි සක්දේවතු තමන්ගේ ළඟට මේ සුජාතාව ගත්තා. දැන් මේකෙන් අපිට පේනවා එතකොට ඒක මේ ඉෂ්ට දේවතාවරු පිහිට වෙන හැටි. ඉත අපි දැන් ඔබ දන්නවද මේ සංසාරේ ඔබ කොයි කොයි දිසා හරහා ආවද කියලා? දන්නේ නැනේ මොන මොන ආත්ම භාව මොන මොන ජීවිත හරහාද මේ මනුස්ස ලෝකෙට ආවේ කියලා අපි දන්නේ නැහැ. නමුත් දැන් අර සුජාතා මහබෝසතාණන් වහන්සේ ළඟ හිටියා වගේ අපටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසෙන මායිමට එන්න ලැබුණා. ඒ නිසා අපි මේ වහන්නේ. එතකොට ආවට පස්සේ අපි දැනගන්න ඕනේ පින් කිරීමමයි. දැන් බලන්න මේ පින කරන්න පාදක කරගත්තේ පන්සිල්. පන්සිල් පාදක කරගත්තේ සතුන් මැරීමෙන් වැළකුණා. ඊළඟට සොරකම් කිරීමෙන් වැළකුණා. ඔව් ඒ කියන්නේ දැන් අල්ප මාත්‍ර දෙයක් තමන්ට නුදුන්නු දෙයක් කවදාවත් ගන්න එපා. ගන්න එපා මං අපිට මතකයි අර මේ එක මේ එක දෙවි කෙනෙකුට ත්‍රිදි කඩක් සොරකම් කළා. නේ? ඒ උපනුපන් ආත්මවල වස්ත්‍ර නැතුව උපන්න කියලා. මේ වගේ මේ සොරකම් කිරීම තුළ හිතා ගන්න බැරි තරම් දුකටපත් වෙනවා තමන්ගේ ජීවිතේ. ඒ නිසා කිසියම් ආකාරයකට සොරකමක් කිව්වා අනුසතු දෙයක් තමන් ගන්න එපා. සමහර අයට ඇති වෙනවා මේ සංසාරික මොනවාරි අකුසලයක් නිසා තමන්ගේ දේ ගන්න ගියත් හොර හිත වෙනවා. මට සමහරු කියලා තියෙනවා අනේ ස්වාමීනි මට වතුර ටිකක් බොන්න විදියක් නැහැ. තමන්ගේම ටැප් එකේ වතුර ගන්න ගියාම හොර හිතක් එනවා. ඉතින් මං කිව්වා ඉතින් මේ චිත වඩන්න ඕකට බේරෙන්න නම් කියලායි. තමන්ගේ දෙයක් නෙමේ පානය කරන්නේ තමන්ටයි කියලා. එතකොට හොර හිත එනවා. ඉතින් මේ වගේ එතකොට අපිට පේනවා එතකොට යාට හොර හිත આવොත් දහොරකම් කරන්න අකමැති කෙනෙකුට හොර හිත පහළ වෙනවා. එයා කැමති නැහැ. එතකොට යාට ඇති වෙන්නේ මොකද්ද? මහා වේදනාවක්. එයා පීඩාවකටපත් වෙන අනේ මට මේ හොර හිතෙන් ගැලවෙන්න විදියක් නැහැ නේ කියලා. එතකොට ඒකට කරන්න තියෙන්නේ මෛත්‍රිය නිවාසය කරන්න. මම හොරකම් කරන කෙනෙක් නෙමෙයි. මම සියලු දෙනාගේ හිත සුව පිණිස මෙත් සිතින් වාසය කරන කෙනෙක් කියලා. අනුන්ගේ දේවල් වලට අයිතිය ගහන්න යන්න එපා. අනුන්සතු දේ හැටියටම අඳුනා ගන්න. අනුන්සතු දේ මගේ කියලා ගැනීම ඊළඟට ඒක අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සොරකමට සම්බන්ධ දේවල් මොකක්වත් නොකර ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක අපේ ජීවිතයට මේ පින් රැස් කරගන්න පාදක වෙනවා. ඒව තමයි පින් රැස් කරගන්න අත්‍යවශ්‍යම. ඊළඟට වැරදි කාම සේවනයේ මිදීම. ඒක පින් රැස් කරගන්න තියෙන අත්‍යවශ්‍යම. ඊළඟට බොරු නොකීම. බුද්ධ දේශනාවේ තියෙනවානේ බොරු කියන කෙනාට නොකල හැකි පාපයක් නැහැ කියනවා. ඇයි? අසත්‍ය සත්‍ය කරනවා. සත්‍ය අසත්‍ය කරනවා. ඒ දෙකම බොරුනේ. බොරුව කියන එක හරීම මේ ලෝකයේ නිඳිත දෙයක්. තුච්ඡ දෙයක්. ඒ නිසා මේ බොරුව කියන එක ජීවිතයට සම්බන්ධ නොකරගෙන ඉන්න ඕනේ. අසත්‍ය සත්‍ය කිරීමයි සත්‍ය අසත්‍ය කිරීමයි. ඒක මේ මනුස්ස ජීවිතයේ විශාල වශයෙන් අගාධයකට ඇදවැටෙන දෙයක්. ඒ නිසා බොරුවෙන් වැළකීම කරන්න ඕනේ. සුරාව නම් ඉතින් අවශ්‍ය නැහැ කියන එක අපි දන්නවනේ නේ. එතකොට නමුත් මේ ලෝකේ අපිට තේරෙන්නේ ලංකාවේ ගත්තත් වැඩිපුරම මිනිස්යාගේ ආදායම යන්නේ සුරාවටයි. මට මතක හැටියට ඒක දිස්ත්‍රික්කයක මට දිස්ත්‍රික් ලේකම්තුමෙක් දවසක් මට වාර්තාවක් ගෙනල්ලා පෙන්නවා. එක්තරා දිස්ත්‍රික්කයක ඒ දිස්ත්‍රික්කේ සමස්ත ආදායම ගත්තොත් සමස්ත ආදායම කෝටි 700යි. සුරා වෙනුවෙන් මිනිස්සු වේදම් කළා කෝටි 350ක්. ඒ 350ම ඒ තමන්ගේ දිස්ත්‍රික්කේ යහපතට යොදවන්න තිබිච්ච සල්ලි. කෝටි 350ක් සුරාවට යොදවලා. සුරා බීලා කෝටි 350ක් වේදම් කළා. හැම දුප්පත් මිනිහෙක්ම එනං ඒ සුරාවේ කොටස්කාරයෙක්. ඒ කෝටි 350 ඒගොල්ල සුරා නොබී එකතු කළා නම් මහා විහාරයක් හදන්න බැරියයි. නේද? ඒ නිසා මේ සුරාව කියන්නේ මේ ජීවිතේට යන්තම්වත් උදව් උපකාර වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ පංචශීලයේ තමයි පින් කරන්න තියෙන අත්‍යවශ්‍යම. දැන් බලන්න මේ කුලාවක ජාතකය විස්තර කරපු අපගේ භාග්‍යතුන් වහන්සේ කියා දුන්නේ ඉස්සල්ලාම ගම්මුන් ඉවසුවා. දැන් අන්න අන්න ඒකත් මේකේ තියෙනවනේ ඉවසුවා. තමන් සුද්ධ කළාම බීම් කඩ අල්ලගත්ත කෙනෙක් ඇවිල්ලා ඉවසුවා. ඔක්කොටම දුන්නා. ඉල්ලන ඉල්ලන එක. ඉවසගෙන කළානේ. ඉවසගෙන කළා. ඒ නිසාම වෙන්න ඇති මෙයා පුදුම කෙනෙක්. මෙයා කියනදී අපි අහන්න ඕනේ මෙයා යහපත සලසන කෙනෙක් කියලා කල්පනා කළා. ඒ නිසාම මේ මග කුමාරයාගේ යහපත් ගතිගුණ අනිත් අයටත් පුරුදු වුණා. ඒ මග කුමාරයා යහපත් ගතිගුණයක් ගුණවන්තකම පුරුදු කරනකොට අනිත් අය ඔක්කොම බොහොම සන්තෝෂයෙන් ඒක අනුගමනය කළා. එතකොට බලන්න මේ ඉවසීම නිසා ඇති කරගත්තු ගුණ. ඒ නිසා මේ ඉවසීම කියන එකත් හරි ප්‍රයෝජන එකක්. හරි ප්‍රයෝජන එකක්. එතකොට අපිට තේරෙන්නේ සමහර දේවල් තියෙනවා කොච්චර කල් ඉවසන්නද කියලා තේරෙන්නේ නැති තරම් ඉවසන්න වෙනවා. ඉතින් මේ නිසා ඉවසීම පින් කරන්න උපකාරී වෙන ප්‍රධාන දෙයක්. ඊළඟට සිල්පද. ඒ කියන්නේ සිල්වත් වාසය කිරීම පිනට උවමනා කරන අත්විවරම හැදෙනවා. ඊළඟට මෛත්‍රිය. ඒ මෛත්‍රී බලය එයාට සම්පූර්ණයෙන්ම උපකාරී වෙනවා. දැන් මේ වගේම තමයි අර දැන් අපිට මේකට තව එකතු කරගන්න පුළුවන් මේ බෝසත් චරිතෙනේ. බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීම. ඒ පැහැදීම තිබුණාම ඒ පැහැදීම පුදුම විදිහට ජීවිතවලට උදව් කරනවා. දැන් අපිට මේ හොඳ කාලයක් ඉන්නේ සම්බුද්ධත්ව ජයන්ති කාලේ. ද ඉන්දියාවේ අපි ආශ්‍රය කරන අපේ අසපුවෙන් කෙරෙන දහම් සේවාවලදී අපි අලුත් වචනයක්. මොකද ඉස්සර තිබුණා ඉස්සර මහරාෂ්ට්‍ර පරාති තිබුණා මිනිස්සු මුණ ගැහුණාම මේ නමෝ බුද්ධාය කියනවා. දැන් නමෝ බුද්ධාය කිව්වහම මේ පසුගිය දවස්වල එහෙම ප්‍රශ්නයක් වුණා මට අපේ දායක පින්වත් එක්ක ඉන්දියානු දායක පින්වත් එක්ක කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ නමෝ බුද්ධාය කියලා අපි කිව්වහම ස්වාමීන් වහන්සේලත් නමෝ බුද්ධාය කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට නමස්කාර වේවා කියලා කිව්වහම නමස්කාර වේවා කියලා මේ මහත්තයා ගිහිල්ලා ඔය දිල්ලියට ගිහිපල හාදු කෙනෙක් හම්බෙලා ඉන්දින් හාදු කෙනෙක් නමෝ බුද්ධාය බන්ති ජී කියලා කිව්වලු. කිව්වම අර බුදුරජාන් වහන්සේ වගේ අර හාමුදුරු අතේ ඇඟිලි හදලා ආත උඩට උස්සලා මංගල් හෝ කිව්වලු. මංගල්‍යක් වේවා කියලා. ඉතින් මේ මහත්තයාට මේක හිතට රිදුණා. රිදලා කියලා තියෙනවා මේ ස්වාමීනි මම දැන් නමෝ බුද්ධාය කියලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සීකල වහන්සේ දැක්කහම දැන් අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ අපි ගැන විස්තරය කියලා ලංකාවේ ස්වාමීන් වහන්සේලා අපි ළඟ ඉන්නවා අපි අසුරු කරන උන්වහන්සේලාත් නමෝ බුද්ධාය කියලා කියනවා. ඔබ වහන්සේ මකෝ අත උස්සලා අර ඇඟිලි නවල මංගල් හෝ කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ තේමනේ කරන්නේ කිව්වලු. ඉතින් බුදුරජාණන් වහන්සේ කවුද ඔබ වහන්සේ කවුද කියලා ඉතින් මට ඇවිල්ලා කිව්වා මෙහෙමයි ඊරසි තේරුම් ගන්න වැරද්ද ආය හම් වෙලා සාරණාත්වල දී හාමුදුරු අම්බලයි බන්තේජී නමෝ බුද්ධාය කියලා ආය මංගල් හෝ කියලා. ඒ උභාසිතා කිව්වේ අනේ අමතක වුණා කියලා. දැන් බලන්න ශ්‍රද්ධාව නැතිවීමෙන් ඒක ඉස්සරහට යන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතිවීමෙන් යන්නේ නැහැ. ඔබට ඕන නම් අත්තදා බලන්න ඉරිද දවසක බුද්ධගයාවට ගිහිල්ලා ඉරිද දවසක පාන්දරින් යන්න අපි ආසපුවට. ගේට්ටුව ළඟ ඉන්න. ගේට්ටුව ළඟ ඉඳලා ළමයි වැඳගෙන ඉන්නේ නමෝ බුද්ධාය බන්තේජී කියාගෙන. අපි අතුරින් ඉඳලා නමෝ බුද්ධාය දරුවා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කි ශාස්ත්‍ර. ඒකේ නේද බලී තියෙන්නේ. ඒක තමයි බලී තියෙන්නේ. දැන් අපි මහමෙවුනායන් අපි පුරුදු වෙලා සිටිනවා දැනට මොකද්ද? තෙරුවන් සරණයි තුනුරුවන්ගේ පිහිට ලැබේවා කියලා. මට හිතෙනවා ඊට වඩා බලී තියෙන්නේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන එක. නම බුද්ධාය. දැන් මීට කලින් මේ ළමයි එච්චර එක පුරුදු වෙලා තිබුණේ නැහැ. මේ වෙද්දි ඒ ළමයි තදේට පුරුදු වෙලා. ඒ කියන්නේ ඒ මිනිහ ළමයිගේ ජීවිතේට හොඳටම පුරුදු වෙලා. ඉස්සර නිදා ගන්න යද්දි ඒ ළමයි තෙරුවන් සරණ කියලා ලංකාවේ අහගෙන ඉඳලා ඒක කියනවා. ඉන්දියානු ළමයිනුත් තෙරුවන් සරණයි කියනවා. ඉතින් මං කෝ ඒ ළමයින්ට තෙරුවන් සරණ පුරුදු වෙන්න එපා. මේක මේ ළමයි තේරුම දන්නේ නැහැ. සිංහල වචනේ නමෝ බුද්ධාය පුරුදු කරන්න කියලා. දැන් නමෝ බුද්ධාය පුරුදු කළා. උදේට නැගිට්ටාම නමෝ බුද්ධාය කියලා තමයි ගෙදර කතා කරන්නේ. රාත්‍රී නිදා ගන්න යන්නේ අම්මේ මම නිදා ගන්න යනවා නමෝ බුද්ධාය. එතන අම්මත් කියනවා නමෝ බුද්ධාය. උදේ නැගිට්ටාමත් එහෙමයි. ටෙලිෆෝන් එකේ කතා කළාමත් නමෝ බුද්ධාය. එතකොට ටෙලිෆෝන් එකෙන් කතාව අවසන් කරන්නේ නමෝ බුද්ධාය. බලන්න මේක කොච්චර වටිනා දෙයක්ද. ද වෙනස් වෙලානේ දැන් ඉස්සර ටෙලිෆෝන් එකෙන් කතා කරද්දී හලෝ. දැන් හායි. අය හුයි කියයි ඉස්සරහට. ඈ? දැන් මොන ගමනම කියන්නේ නේද? හායි ගානවා. දැන් අනාගතේ හුයි කියයි. මොකක් කියයි දන්නේ. මේ නිසා මේ හායි හුයි කියන ඒවා ඒගොල්ලෝ කියාගත්තා. අපිටත් කියන්න වෙනවා සමහර දවස් වලට සුද්ධ මුණ ගැහුණා සුද්ධ අපිටත් ඒදි හායි කියනවා. අපි හායිනකෝ සුද්ධ තරහ වෙනවා. ඉතින් මේ නිසා බලන්න එතකොට සුද්ධංගේ ලෝකයේ තුල කිසිම ජීවිතයට අර්ථවත් වචනේ යන්නේ නැති හරසුන්. හරසුන් හැම සුද්ධුයි. ඉංග්‍රීසි. හරසුන්. එතකොට බලන්න මේ ඉන්දියන් සමාජෙ පුදුම විදිහට ඒක තියෙනවා. දැන් අපි ළඟ මහාන වෙච්ච සංඝ පිරිස නම බුද්ධාය ලස්සනට පුරුදු වෙගෙන යනවා බුද්ධ ගයාව. එතකොට ඒ ඉන්දියන් ස්වාමීන් වහන්සේලානේ මංකෝ ඒගොල්ලන්ගේ මේ මංකෝ දැන් ඔයගොල්ලන්ගේ පරම්පරාව මායුර වංශේ. දැන් ඒගොල්ලෝ ඔක්කොම Hindu. මං කිව්වද මායුර කට්ටිය Hindu. නමුත් ඒගොල්ලන්ට කියා දෙන්න මේ උඹලා Hindu කරලා මේ තියෙන පරම්පරා ගානක්. නමුත් උඹලා ඔක්කොම මේ ධර්මාශෝක රජුගේ පරම්පරාව. දැන් මිනිසුන් තේරෙනවා. දැන් මේ මට ළඟදී මේ බාරණැසදී මේ ලොකු හෝටලයක අයිතිකාරෙක් යා අශෝක පරම්පරාවේ කෙනෙක්. ඉතින් දානෙට මඩින්න කියලා ආදරණ කළා. ඉතින් මම එක්කන් ගියා. දැක්ක ගමන් නමෝ බුද්ධාය කිව්වා. නමත් නමෝ බුද්ධාය කිව්වා. දැන් මට හරි සතුටක් ඇතුණා. දැන් අපි අදහස යනවා. අපි කියන්නේ සමාජය තුළට යනවා. ඒක වේගෙන් පුරුදු කරන්න පුළුවන්. ඒක සමහරට ඒ රටේ අයට තේරෙනවා අපිට යම් අපිට තිබුණා යමක් ඒක දැන් නැහැ කියලා. ඒ නිසා ඒගොල්ලන්ට ඉක්මනට දෙන්න පුළුවන්. දැන් මෙතන අපිට යමක් තියෙනවා කියලා හිතන් ඉන්නෝනේ. මෙහෙට ඉක්මනට දෙන්න අමාරු එකයි. අතන අපිට යමක් තිබුණා දැන් නැහැ. ඒක තියෙනවා අතන. කියන්නේ ලංකාව දිහා බලනවා. ඒ නිසා දැන් ලංකාවෙන් කෙනෙක් කියලා මේවා පුරුදු කරන්නේ. ලස්සනට පුරුදු වෙනවා. දැන් පොඩි දරුවෝ නමෝ බුද්ධාය කියන වචනේ ලස්සනට පුරුදු වෙලා. මුණ ගැහෙනකොට වෙන් වෙනකොට ලස්සනට නමෝ බුද්ධාය කියනවා. ඉතින් මේ නිසා අපිත් මං හිතන්නේ බුද්ධ ජයන්ති වෙද්දී අපි ඒ වගේ එකක් පුරුදු කරගත්තොත් මං හිතන්නේ ඒක අපට හිතසුව පිණිස අපේ දරුවන්ට දෙමාපියන්ට දරුවෝ කියනවා නම් අම්මේ මං නිදා ගන්න යනවා එහෙනම් නමෝ බුද්ධාය කියලා අම්මා කියනවා නම් කොච්චර අලංකාරයක් බලාගෙන ඉන්න අයට කොච්චර සතුට උදේම නැගිට්ටාම නිකම් ඔළුව කහ කහ මේ නිකන් එහෙමනේ ළමයිනේ උදේ නැගිටලා ඔහේ ඔළුව කහ කහ බාගෙට ඇස් වහගෙන ඉස්සරහට එනවා. එහෙම නැතුව ලස්සනට ප්‍රබෝධවත් නැගිටලා නමෝ බුද්ධාය අම්මේ නමෝ බුද්ධාය තාත්තේ කියලා කියනවන ළමයි. එතකොට දෙමව්පියත් කියන පුතේ නමෝ බුද්ධාය පුතේ කියලා කොච්චර ලස්සන ආරම්භයක් ඒ ගෙදර තියෙනවද නේ. අපිට මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සීකරන මේ කාලේ මං හිතනවා මේ නමෝ බුද්ධාය භාවිතය අපිට අහිමි වූ දෙයක් අපේ ළඟ තිබිච්ච දෙයක් අපට නැති වී ගිය දෙයක් නැවත අපි ආරම්භ කළ යුතු දෙයක් ඒකාන්තයෙන් අපට හිතසුව පිණිස පවතින දෙයක්. එතකොට බලන්න මේ ජාතක කතාවට අමතර දේවල් අපිට ගන්න පුළුවන්. දැන් ශ්‍රද්ධාව. දැන් මේකේ පේනවා මග කුමාරයා ගුණේක පිහිටෙව්වේ. ගුණේක පිහිටෙව්වේ. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ශ්‍රද්ධාවෙත් පිහිටවනෝ ගුණෙත් පිහිටවනෝ උන්වහන්සේ ශ්‍රද්ධාවෙ පිහිටවනෝ පිරිස උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න කියලා උන්වහන්සේව සරණ යන්න කියා දෙනවා. දැන් මග කුමාරයව සරණ යන්න කියා දුන්නේ ගුණයක් විතරේ පුරුදු කෙරෙව්වේ. දැන් මේකේ සරණ යන්න කියා දෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා. එතකොට දැන් අපිට සීලය තියෙනවා. එතකොට සීල් දෙකක් තියෙනවා. සරණ සීලේ සංවර සීලේ කියලා. දැන් එතකොට පංචශීලයේ ඇති වෙන මොකේදද? සංවර සීලේට. තිසරණයේ ඇති වෙන්නේ සරණ සීලේට. එතකොට මේ සරණ සීලයයි සංවර සීලයයි දෙකම අපිට ඒකාන්තෙම පිහිට වෙනවා. එතකොට මේවෙන් අපි අපේ ජීවිතේ ධර්මය හොයාගෙන පැමිණිල්ලේ අපිට බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඒකක් තමයි සුගතිය ඉපදීම. අනිත් එක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. මොකද මේ බලාපොරොත්තු දෙකත් එක්ක තමයි ඒකේ නා දිගටම ධර්මයේ රැඳිලා ඉන්නේ. මේ බලාපොරොත්තු නැතුව ධර්මයට එන අය ඉන්නවා. සුගතියේ ඉපදීමේ අපේක්ෂාව නැති. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අපේක්ෂාව නැති අයත් ඉනවා. ඒ අය රැඳෙන්නේ ආපයින්ම යනවා සුජාත ගියා වගේ. සුජාත හිටියා අර පිරිසේ. පිරිසේ මැද්ද සුජාත ඉන්නකට මිනිස්සු හිතන්නේ තියන්නේ පින් කඳක් කියලා. නමුත් පිරිසේ මැද්ද හිටිය සුජාතගේ හිත වෙනස්. එතකොට අපිට පේනවා හොඳට මතක තියාගන්න ඔය ඉලක්ක දෙකත් එක්කයි අපේ පින දිගට ගෙනියන්න පුළුවන් වෙන්නේ. සුගතිය යෑමේ ඉලක්කෙත් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉලක්කෙත් මේ ඉලක්ක දෙක නැත්තම් පරිසරයේ එනකොට වෙනස් වෙලා යනවා. පරිසරයේ එනකොට වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙලා යන්නේ මේ අපේක්ෂාව බලවත් නැති නිසා. එතකොට සුගතිය යෑමේ අපේක්ෂාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ අපේක්ෂාවත් තියෙන්න ඕනේ. එතකොට තමයි යා තමන්ට පහළ වෙන අකුසල් තේරුම් අරගෙන ඒ අකුසල් අත්හරින්නේ. ඊළඟට කුසල් උපද්දවන්නේ. මොකද සුගතිය අපේක්ෂාවක් තියෙන්න ඕනේ. නැත්තම් මේ පින කරා එන එකේ කිසිම තේරුමක් නැහැ. තේරුමක් හිතුව කරන්නේත් නැහැ. ඒ සුගතිය අපේක්ෂාවත් චතුරාර්ය සත්‍ය අවබෝධය අපේක්ෂාවත් තිබ්බොත් නම පස්සට යනවා. පින ඉස්සරහට එනවා. ඒ අදහස නැත්තම් එයා පින පස්සට දාවි නම ඉස්සරහට ගනිවි. ඒ නිසා ඒක එතකොට නමට තැනක් නැති වෙනකොට එයා ඒක අතාරිනවා. මට ඉස්සර මාව පිළිගත්තා. දැන් පිළිගන්නේ නැහැ. ඉස්සර මට තැනක් තිබ්බා. දැන් තැනක් නැහැ. එතකොට එයා හෙව්වේ මොකද්ද? තැන. පිළිගැනිල්ල. එයාට පිරිහෙනවා. එයා පිරිහෙන එක නවත්තන්න බෑ. පිරිහෙන්නේ නැහැ. එයා මුල ඉඳලම තේරුම් අරන් හිටියා නම් මට මම මේ ජීවිතය ගත කරනවා. කොයි වෙලාවෙ මැරෙලා යනවද කියලා අපිට කියන්න බෑ. මට හොඳ සිද්ධියක් මතකයි. මේ ඔය අපේ ඔය බුද්ධගයාවේ අසපුවට ළමයි ආව. එක මේ ළමයින්ගේ තාත්ත කෙනෙක් ඉන්න මේ ඒ ආගම දහමක් නෑ මිනිසුන්ට. ඒ කවුරු හරි කියලා තිනවා ඔයගොල්ලෝ ළමයි ඔහි යවන්න එපා. ඔය ළමයි ඔය ටික කාලයක් ඉඳලා ලොකු වෙලා මහාන කරනවා කියලා. ඒ තාත්ත කඩාගෙන බිඳගෙන ආවා. ආර ළමයාට එක දවසක් ගහලා පන්තියට ගිහලා ගෙදර පල කියලා. ඒ ළමයා අඬ කියලා මට යන්න බෑ මම මෙහි බුදුන් වඳින්න ඉගෙන ගන්නවා කිව්වලු. උඹට වැඩන්නේ නැවක් කියලා. තාත්තා මං ඉස්සරහට ඇත්තල හොඳටම බැන්නා. කෑ ගැවුවට පස්සේ මං ඒ ළමයා ඇවිල්ලා හිටි මං කෝ පුතා යන්න තාත්තට කිව්ව ළමයින්ට හැබැයි ආදරයක් තියෙනවා නම් ළමයින්ගේ ඉගෙනීම විතරක් නෙමේ ළමයින්ගේ යහපතත් මේ ගමේම ඒ ගමේ ළමයි ඉන්නවා දෙමව්පියන්ව පයින් ගහලා එළියට දානවා. දිමෝපියෝ දාසකම් කරනවා ගෙවල් වල ඉන්දියාවේ දැනට දාසකම් කරනවා ගෙවල් වල දාසකම් කළේ නැත්නම් ගහලා එළියට දානවා අඬ අඬ ඉස්සරහා දොරකඩ වාඩි වෙච්ච දිමෝපියෝ කෝටි ගණක් ඉන්නවා ඉන්දියාවේ ධර්මයේ නැති නිසා ඉතින් මම ඕවා කිව්වා තීව අහංකාර මිනිහෙක් අර ළමයා අරගෙන ගියා ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අපිට මෙහෙ එන්න වුණා ගියපාර ඉතින් අර ලයිට් නැති වෙලාවක මේ රාකේ උඩ තිබිලා ලාම්පු තෙල් මේ පහන භූමි තෙල් පහන අම්මා කියලා පුතේ මේ පහන අරන් දෙන්න කියලා ළමයා පුටුව තියලා පහන ගන්න යනකොට පහන පෙල්ලුණා ඇඟට ළමයා ගිනි ගත්තා දැන් ළමයට තහනම් අසපුවට එන්න ගිනි ගත්තකම මතක් වුණේ අසපුව බලනර පොඩි ළමයාගේ හිතේ දෙමාපියව තහනම් කළාට හිතේ පැහැදීම අනේ මාව එක්කන් යන්න බන්තේජී ළඟට එක්කන් යන්න මාව එක්කන් යන්න බන්තේජීට එන්න කියන්න කිකි මේ ළමයා කෑ ගැව්වා අනේ ළමයා පැහැදීකකින් මැරුණා බලන්න මේ පින කියන එක අහිමි කළේ කවුද එතකොට? දෙමව්පියෝයි. පින අහිමි කළේ. ඉතින් මට හරි දුක හිතුණා මේ සිද්ධියත් එක්ක. මම මේ පාර ගිහිල්ලා ඒ ළමයා වෙනුවෙන් දාන ටිකක් දීලා අපි පින් දෙමු කියලා සංඝයාට. මෙහෙනුත් අටනමක් වැඩලා හිටියා. දොළොස් නම අතරනමක් හිටියා. අපිම දානමාන හදලා ඒගොල්ලන්ගේ නාතින්ට කවුලයට එන්න කියලා ඒ ළමයට පින් දුන්නා. දැන් බලන්න මේ සංසාරේ හැටි. ඒ නිසා අර මේ ඒ පින රැස් කරන වෙලාවේ ඒ පින රැස් කිරීමේදී සුගති ඉපදීමේ අපේක්ෂාවත් චතුරාර්ය සත්‍ය අවබෝධය අපේක්ෂාත් කියන්නේ මේ අපේක්ෂා දෙකත් එකයි මේ පින කරන්න ඕනේ. එහෙම නැතුව වෙන කිසිම දෙයක් බලාගෙන කරන්න එපා. මොකද හේතුව එතකොට මේ පිනේ පිරිසිදුකමට හානියක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක හරියට තේරුම් අරන් පින කළොත් සුගති ඉපදීමේ අපේක්ෂාවත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ අපේක්ෂාවත් තියාගෙන කළොත් අපිට කරපු දේ සතුටින් නිමා කළා පැත්තකට වෙලා සතුටින් බලන්න පුළුවන්. ඒ සතුටින් කරලා සතුටින් බලලා සතුටින් අත්විඳින්න පුළුවන්. එතකොට තමන් ඉතන නැත්තත් තමන්ගේ සතුට තමන් ළඟ තියෙනවා. ඒක තමයි පෙන කිරීමේදී තමන් තුළ තිබිය යුතු දේ. ඉතින් මේ නිසා මං හිතන්නේ දැන් ඔබ බොහෝම පින් කරන්න දැනුම් තේරුම් හදාගෙන තියෙනවා. ඒ නිසා මේ පිනට පාදක කරගන්න ශ්‍රද්ධාවත් සීලය. බුදුරජාණන් වහන්සේ නිසා අපි මේ පින එක එක විදිහට පින සම්බන්ධයෙන් එක එක පැතිකඩන් වලින් බලන්න අපිට අවස්ථාව ලැබුණේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිසාමයි. උන්වහන්සේ තමයි අපිට පින් ගැන ඔක්කොම කියලා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින කියලා දුන්නා, කුසල් වඩන හැටි කියලා දුන්නා, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දුන්නා. මේ ලෝකේ යමෙක් යමෙකුට අනුකම්පාවෙන් යමක් කියා දිය යුතුයිද? ඒ සියලු දේම බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙනවා. ඒ නිසා ඒ කියා දීපු දේ තුලින් බාකි වේක අපි මේ සැලැස්ම අල්ල ගන්න ඕනේ. දැන් අපිට සසර යන්න වෙනවනේ. දැන් සමහර අම්මලා කියනවා නෑ නෑ මට නම් ආයෙ උපදින්න එපා. එපා කිව්වට වෙනවනේ මේක. පටිච්චසමුප්පාදේ නැවතිලාද? උපදින්න එපා කිව්වට පටිච්චසමුප්පාදේ නවතිනවනම් අන්න හරි පිරිනුවම් පානවා. එහෙම වෙන්නේ නෑනේ. මේ පටිච්චසමුප්පාදේ හැදි හැදිනේ තියෙන්නේ. එතකොට මේ මැරෙන එකටම බාපච්චය ජාති ආයමත් භවයේ ප්‍රත්‍ය කරගෙන උපදිනවා. ඒක වළක්වන්න නම් පටිච්චසමුප්පාදෙම නැති වෙලා යන අහෝසි වෙන්න ඕනේ. පටිච්චසමුප්පාදේ නිරුද්ධ වෙන්න ඕනේ. පටිච්චසමුප්පාදේ නිරුද්ධ වුණාම තමයි නිවනටපත් වෙන්නේ. අරහත්ත්වයටපත් වුණා කියන්නේ. එතකොට විතරයි පිරිනුවන් පාන්නේ. එහෙම නැතුව ඉතින් පිරිනුවන් පාන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ අනේ උපදින්න එපා මට නම් ආයෙ ඕනේ නැ කි කියෝ නැ ඉන්නවා. කැමති වෙනුනේ එක නෙවෙයි. මොකද්ද? සුගති උපදීම. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. මේ දෙක තමයි කැමති වෙන්නේ. මොකද මේ කැමැත්තත් එක්ක යන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න අර තවතිසාවේ ශක්දේවද උපන්නා. ඒ කාලේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නැහැනේ. මේ විද්දි තවතිසාව කොහොම තත්වයක් ඇද්ද? මේ විද්දි ගෞතම බුද්ධ ශාසනය තුල පින් දහම් කරපු අය, බෙහෙර විහාර හදපු අය, චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු අය තවතිසාවේ නැද්ද? ඉන්න මේ වෙලාවේ කවුරු හරි ගියොත් අන්න වාසී තියෙනවා. තවතිසාවට ගියත්, යාමයට ගියත්, තුසිතියට ගියත්, නිම්මාන රතියට ගියත්, පරිනිම්මිත වසවත්තියට ගියත්, බ්‍රහ්මකායික ලෝකයට ගියත් වාසියක් තියෙනවා. මොකද්ද තියෙන වාසිය? මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. ඒගොල්ලෝ කරුණාමෛත්‍රිය යුක්තයි. ඒකට ඒගොල්ලෝ අනිවාර්යෙන් මේ මේ මනුස්ස ලෝකේ යන කෙනාට උදව් කරනවා. උදව් කරනවා. ඒ නිසා මේ අර සුගති ඉපදීමේ අපේක්ෂාවෙන් නිරන්තරයෙන් පින රැස් කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ අපේක්ෂාවෙන් ධර්මයේ ඉගෙන ගනිමින් පුරුදු කරමින් වාසය කරන්න ඕනේ. ඒක තමයි අපිට මේ මේ ජීවිතයේදී අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාව. නැත්තම් ඒ වගේ ওই වගේ අපේක්ෂා දෙකකින් යුක්තව ජීවිතය අවසන් කරන්නේ හොයාගන්න තියනවාද? නෑනේ නේ. දැන් නම් ඉතින් ධර්ම පැතිරිලා නිසා දැන් යම් කිසි ප්‍රමාණයක් ඉන්න මං කී මහමිනා බිහි වෙන්නේ ඉස්සර වෙලා එහෙම අපේක්ෂාවක් තිබුණේ නැහැ. මට මතකයි ඉස්සර දිව්‍ය ලෝකෙට හරියට ගරහනවා ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. දැන් කියන්නේ නැහැ නේද? මං දැන් නැහැ, මං අහලා නැහැ ඒක කියනවා. දැන් කවුරුත් දන්නවා මේ කතාව වැරදි බොරුවක් කියලා. ඉතින් ඒ නිසා ඒක ඒක කවුරු හරි කියනවා නම් ඒක ධර්මයේ දන්නේ නැති කෙනෙක් කියන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් මේ කුලාවක ජාතකේ අපි වැදගත් තොරතුරු රහසක් ඉගෙන ගත්තා. පින් කිරීම ගැන, ඉවසීම ගැන, සීලය ගැන, මෛත්‍රිය ගැන, ඊළඟට මේ පින පිහිට වෙන ආකාරය ගැන, පින් කරන්න බැරි වෙච්ච එක්කෙනා කරදරේ වැටෙන විදිය ගැන, ඊළඟට ඉෂ්ට දේවතාවුන්ගේ උපකාර ලැබෙන ආකාරය ගැන, ඔව් මේ කර්ම කර්මඵල අපි සෑහෙන වටිනා තොරතුරු රහසක් ඉගෙන ගත්තා. ඒ නිසා අපට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ දහම් කරුණු අපේ ජීවිතයට ඒකාන්තයෙන්ම උපකාර වේවා. සාදු.